ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ගිහන් මහත්මයා ආදරණීය මෑණියන් පෙරමුණේ තබාගෙන මෙත වසරකට කලින් මිය ගිය බට්ලර් විජේවර්ධන පියතුමා වෙනුවෙන් සිදු කළා වූ උතුම් දානමය පින්කමයි මේ තම ලස්සනට නිමාටපත් කළේ. මේ පින්තුන් මේ පින්කම ගැන මාස ගාණක් සති ගාණක් වෙහෙස මහන්සි වෙලා ඒ ගැන තමන්ගේ සිත කය වචන යොදවලා බොහොම වෙහෙස මහන්සි වෙලා සිදු කළා වූ පින්කම නිමාටපත් වෙන මේ අවස්ථාව. පින්කමේ වැදගත්ම අවස්ථාව තමයි පින්කමෙන් පස්සේ සිදු කෙරෙන ධර්ම දේශනාවේ අවස්ථාව. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුජානාමි භික්ඛවේ භත්තග්ගේ අනුමෝදිතුන් කියලා. ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කරනවා යම්කිසි කෙනෙක් දානයක් පූජා කළොත් ඒ දානය පූජා කරපු අවස්ථාවේ ඒ ස්ථානයේදීම පූජා කළා වූ දායක පින්තුන්ගේ සිත් සතුටු වෙන විදියට කුසලයේ වැඩෙන විදියට අනුශාසනාවක් කරන්නට කියලා. අනේ අනුශාසනාවෙන් බලාපොරොත්තු වෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අනුමෝදනා කියන අවස්ථාව. සතුටු වීම, රිජොයිස් කියන එක. ජීවත් වෙලෙන අපේ ඒ ගැන හිතලා සතුටු වෙන්නටත් ඕන. ඒ වගේම අපේ ඥාති මිත්‍රාදීන්ට අප මේ වගේ පින්කම සිදු කළා කියලා එයට කියලා එය සතුටු කරන්නට ඕන. ඒ වගේම අපේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරලා එයට අප පින් අනුමෝදන් කරලා එය සතුටු කරනවා. අනිත් දේ තමයි පින්තුනි ඒ පින්කමේ ගැන හිතලා අපිට කොයිතරම් කාලයක් සතුටු වෙන්න පුළුවන්ද? ඒ වගේම ඒ ධර්ම දේශනාවේදී සඳහන් වුණු කාරණා මතකයේ තියාගෙන ජීවිතේ කොයිතරම් කාලයක් පුහුණු කරන්න පුළුවන්ද කියන කාරණය මතයි දානමය පින්කමක සාර්ථකත්වය තියෙන්නේ. එනිසා පින්තුනි පින්කම කොච්චර සාර්ථකද කියන එක තීරණය වන්නේ පූජා කරපු දාන ප්‍රමාණය නෙවෙයි පින්තුනි. කොයිතරම් පිරිකර පූජා කළාද, කොයිතරම් පිරිසාවද, කොයිතරම් ඒ දාණයට වියදම් කරාද කියන එක මත නෙවෙයි දානේ ආනිසංස තියෙන්නේ. දානේ වටිනකම තියෙන්නේ. දානේ කියන්නේ මේ බඩමුට්ටු නෙවෙයි පින්නතුනි. දානේ කියන්නේ මේ බඩමුට්ටු උපයෝගී කරගෙන අපේ හිතේ ඇතිවන අලෝභ කියන චේතනාව සිතවිල්ල. අන්නේ සිතවිල්ල කොයිතරම් අපි ඉහලින් සිත කරාද කියන කාරණය මතයි දානෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ. ඉතින් මේ පින්කම දිහා බලන විට පින්නතුනි කලගුණ සැලකීමේ මේ පින්කම මිට මස්තරකට කලින් මියගිය තමන්ගේ ආදරණීය පියතුමා වෙනුවෙන් කරන පින්කම. ඉතින් ගිහන් මහත්මයා තමන්ගේ දරුවන් අම්මා ඇතුළු මේ පින්නතුන් පින්කම සිදු කරන වගේම පින්කමට බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. දුර බැහැර ඉඳලා දාන උපකරණ ආදී සකස් කරගෙන ඇවිදෙල්ලා ඔබේම ගෙදර සිදු කරව පින්කමක් සේ කියලා හිතලා තමයි මේ පින්කමට සහභාගී වුණේ. එනිසා මේ රැස් වෙච්ච හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබේම නිවසේ ඔබේම අම්ම තාත්ත වෙනුවෙන් එයා ජීවත් වෙනවා නම් එයාට ආශිර්වාද පිණිසත් මේ ගිහිපු අමල තාත්තලා ඉන්නවා නම් එයාටන්ට පින් අනුමෝදන් වෙන පින්කමක් ඔබේම දෑතින් ඔබේම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කළා කියලා හිතලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. පින්තුනේ කලගුණ සැලකීම කියන එක බුදුදහමේ ප්‍රධානතම ගුණාංගයක් විදිහට සැලකනවා. ග්‍රැටිටියුඩ් කියන එක සියලුම ගුණධර්මවල පදනම කළුණ සැලකීම කියන කාරණය. ඉතින් මේ පිනුතුන් දන්නවා අම්මා තාත්තගෙන් අපට ලැබෙන යහපත පිළිබඳව. ඉතින් එයයි වෙනුවෙන් කරන කළුණ සැලකීමේ පින්කම. අනිත් අතින් පින්තුනි මේ දානීය පූජා කළේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්. මේ දානීය පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒකිනුත් කියන්නේ කළුණ සැලකීම. ඔබ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පාත්වන කියන්නේ මොකද්ද මේ? සාරසංගේ කල්පලක්ෂය අප වෙනුවෙන් පාරමිතා පුරලා මේ උතුම් ධර්මයක් අනාවරණය කළා වූ මේ ශාස්ත්‍රවරයෙකුට කරන කළුණ සැලකීමක් මේක. ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉමං බික්ඛං බික්ඛු සංඝස්සය කියලා දෙන දානි අර්ථය මොකද්ද? වසර 2500ක් මේ සද්ධර්මය රැකගෙනවිල්ලා වර්තමානයේ අපට දායාද කළා වූ මේ ස්වාමීන් වහන්සේලාට කරන කළුණ සැලකීමක් මේක. අන්නේ කළගුණ සැලකීම හදවතේ දරාගත්තු සැනහවත් අය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තැන් වීදුරුවක් පූජා කිරීමේ ඉඳන් උන්වහන්සේ වෙනුවෙන් විශාල ප්‍රතිමා මහා දාගැබ් හොරුවන්නලි සෑය පූජා කිරීම දක්වා වූ මහා පින්කම් සිදු කළා. ඒ ශාස්ත්‍රෝරේ කළා වූ කැපවීම වෙනුවෙන්, ඒ වගේම ස්වාමීන් වහන්සේලා කළා වූ ඒ කැපවීම වෙනුවෙන් උන්වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කළා විතරක් නෙවෙයි, ලෝවාමහා ප්‍රාසාදයේ වැනි මහා මන්දිර ඉදි කළා ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි පින්තුනි, ඒ සංඝ පරපුර වෙනුවෙන් අපේ අතීත අම්මල තාත්තලා එයට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවෙක් ශාසනයට පූජා කළා. යම්කිසි කෙනෙකුට තමන්ට එන දරුවෙක් ශාසනයට පූජා කරන්න පුළුවන් නම් ඒතරම් අමාරු දෙයක් පින්තුනි කෙනෙකුට නැහැ. ඇතැමිට කෙනෙක් වැඩිහිටි වෙච්ච කෙනෙක් මහණ වෙන කැමැති දැහුවොතින් සමහර කැමැතියි කියලා කියනෝ නේද? වයසට ගියාට පස්සේ මහණ වෙන කැමැතියක් තියෙනවා. හැබැයි ඒ හැකින් ඇහුවොත් තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කරන්න කැමැතිද කියලා මොකද කියන්නේ? එයා කැමති නෑ නේද? එයා කියන පරපුර ගෙනියන්න ඕන, මේ ධානිය ටික බලා ගන්න ඕන, දරුවෙක් එහෙම ලේසියෙන් පූජා කරන්නේ නෑ. ඉතින් ඒ තරම් කැමැත්තක් තමන්ගේ දරුවෙකුට තියෙනවා. අන්න ඒ කැමැත්ත පරිත්‍යාග කරලා යම්කිසි කෙනෙක් දරුවෙක් ශාසනයට පූජා කරනවා කියලා කියන්නේ මේ උතුම් මහා සංඝපුරට තවත් සංඝරත්නයක් පූජා කිරීම කියන එක. පින්තුනි, ඒ නිසා ඔබ මේ කළා වූ පින්කම කළගුණ සැලකීමේ ගුණය මත තියෙන පින්කම. ඊළඟට පින්තුනි, මේ පින්කමෙන් ඔබ ලබන ඊළඟ ප්‍රතිඵලය තමයි ධර්මය ශ්‍රවණය කිරීම කියන එක. අපට නම් නිතර ඉතින් බණහන නිසා ඇතැමිට හිතෙන බණ කියන එක බණහනක සාමාන්‍ය දෙයක් කියලා නේද? පින්තුනි, ධර්මයේ තියෙන වැදගත්ම කරුණ ටික බැලුවොත් අපේ ජීවිතේට කොයිතරම් බලපෑමක් වැදගත්කමක් වෙනවාද කියලා තේරුම් ගන්න පුළුවන්. මුළු බුදුදහමම පින්තුනි කාරණා තුනකින් කියන්න පුළුවන්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. වෙනත් විදිහකින් කියනවා නම් පින්තුනි, සීලය කියන්නේ පංචශීලය, සමාධිය කියන්නේ මෛත්‍රිය, ප්‍රඥාව කියන්නේ සතිපට්ඨානෙ වැඩි වීම. බලන්න පින්තුනි, මේ තුනම ඕනේ, මේ තුනෙන් එකක් ගන්න බලන්න. මේ තුනෙන් පළවෙනි පියවර සීලය, පංචශීලය. මේ පංචශීලය කොච්චර වැදගත්ද පින්තුනි? මේ පංචශීලෙන් එකක් අඩුවමටින් මොකක් වේද? මුළු ජීවිතය, ඇතැමිට ගෘහස්ථ ජීවිතයක් එතනින්ම කඩා බිඳ වැටෙන්න පුළුවන්. මේ පංචශීලෙන් එකක් කඩවනොතින්, ඇතැමිට විනාඩි ගාණක් තුළදී මේක කඩවනොතින් මුළු ජීවිත කාලයක් ඉර යන පුළුවන්. මේ පංචශීලෙන් එකක් කඩවනොතින් මුළු ජීවිත කාලයක් හරියම්බ කරපු ධනිය එක මොහොතින් අහිමි වෙන පුළුවන්. මේ පංචශීලෙන් එකක් කඩවනොතින් වසර 40ක 50ක තියෙන සම්බන්ධතා, ආදරය, ගෞරවය නැති වෙන පුළුවන්. එහෙනම් පින්තුනි, ඔබ ඇත්තටම ඔබේ ජීවිතේට ආදරේ නම්, ඒ වගේම ඔබ ළඟින් ඇසුරු කරන අයට ආදරේ නම්, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංචශීලය සමාදන් කරවන්න කියලා. මේක දාණයට වඩා බොහොම ඉහළ දෙයක් පින්තුනි. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සහ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණින් ඔබ හිතුවොත්, ඔබට බෞද්ධයෙක් වුණත් නොවුණත් මේ පංචශීලය කියන ප්‍රතිපදාව මතම ඔබට බුදුදහම ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. පින්තුනි, ඔබ විශේෂයෙන් ඔබේ දරුවන්ට ආදරේ නම්, ඔබේ සහෝදර සහෝදරියන්ට ස්වාමි භාර්යාවන්ට ආදරේ නම්, මෙන්න මේ කරුණු පහ, මේ පංචශීල ඇතුළත් කරුණු පහ ලස්සන අකුරින් තේරෙන භාෂාවකින් ලියලා ඉතාම පේන තැනකින් නිවසේ නිතර ඇස ගැටෙන තැනකින් මේක තියන්න. ඒ තරම වැදගත් පින්තුනි මේ සීලය කියන එක. අන්නේ සීලය යම් කිසි කෙනෙක් රකින්නවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔහු අභයන්දේති, අවේරන්දේති, අභ්‍යාසජන්දේති. එයා සමාජයට අභය දානය දෙන කෙනෙක්. එයා සමාජයට මෛත්‍රිය පූජා කරන කෙනෙක්. ඒ තරක් නෙවෙයි, අපේ ජීවිතයට ගලා හැලෙන මහා පුණ්‍ය ගංගා පහක් විදිහට සලකන්නේ පංචශීලය පින්තුනි. ඒ නිසා මුළු බුදුදහම කියන්නේ එක අතකින් පංචශීලය, අනිත් අතින් මෛත්‍රී භාවනාව, අනිත් අතින් සතිපට්ඨානයි. බුදුදහම කියලා හුඟක් මහන්සි වෙන්න ඕනේ පින්තුනි. මේ තුන මතක තියාගන්න. මේක බුදුදහමට අයිති දේවල් නෙවෙයි පින්තුනි. ලෝකේ යම් තාක් කෙනෙක් සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ඕනම යාළුවෙකුට මේ තුන කියලා දෙන්න පුළුවන්. එයා බෞද්ධ වුණත් නොවුණත් ඔබට ආදර නැහැ. ඔබේ යහළුවන්, මිත්‍රයන්, නෑදෑයන් සතුටෙන් ඉන්නව දකින්න කැමති නම් එයාට මේ තුන හඳුනා දෙන්න. පංචශීලයේ පළවෙනි පියවර. දෙක මෛත්‍රී භාවනාව. සීල සත්‍යෝ සෝපන්තෙත්වා කියන පැතුම. තුන්වෙනි එක සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. වර්තමාන මොහොතේ හිත තියාගෙන අතීතේ නිරුද්ධ වෙච්ච බව සහ අනාගතේ නොයළඹෙච්ච බව සහ වර්තමානයේ කියන්නේ මේ සිතුවිල්ල මනෝවිඥාණය. ඒ මනෝවිඥාණය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණේ. We are discussing the Buddha's message. When we offer something to the Mahasangha, the highest benefit that we receive through offering dana to the Mahasangha is the occasion to listen to what the Buddha taught. All the teachings that the Blessed One explained for 45 years can be summarized into three. The very first one is sila or virtue, practice in five precepts. The second one is metta bhavana, loving kindness meditation. And the third one, mindfulness. Buddha explained the path of happiness. We do everything in the name of happiness. Happiness completely depends on purification of our mind. We purify our mind from negative thoughts, from craving, anger, and delusion. At the path of purification, Buddha explained three stages, three qualities. The very first one is practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. He who practices these five things gives fearlessness to the world. When someone practices these five things, he gives the fearlessness for abhyadana to the society. And also we are honored in this society when we practice the five precepts. Nobody can criticize us. Nobody can blame us. We are proud of our character if we can practice these five things. Not only that, the second one is practicing loving kindness meditation. The Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. May all beings be well, happy and peaceful. The purpose of practicing loving kindness meditation is to overcome anger. You know, anger is one of the main reasons that disturb our peace of mind. If we are angry, even though we are well educated, although we are very rich, everything that we earn is useless. What is the reason? We have no inner peace, happiness, because of anger. Therefore, the Supreme Buddha says, if you want to attain the real happiness, you should overcome anger or ill will, practicing loving kindness meditation. The third one is mindfulness, being aware of our body and mind. Keeping our mind in the present moment, when we think something which happened in the past, we immediately understand that past experience has already ceased. And also, if we think something which will be happening in the future, we understand that future experience hasn't come yet. I live in the present moment. Present moment also is our mind. Mind, mental formations, and mind consciousness. This mind consciousness also arises and ceases at the moment. Whenever we depend on outside, it means our mind fixed in the outside material world. It means we are ignorant. It means we are controlled by the outside world. Whenever we think something, if we are able to understand, now I am reading my own mind. The form has already ceased. I am understanding my present moment, present thought. That present thought also arises and ceases at the moment. We reflect on impermanence. Impermanence means not being occurred comes to occurrence, being occurred will not go to occurrence. The past experience didn't come to the present, and also the present moment will not go to future. The present moment with the causes arises and ceases at the moment. This is the way how we live wisely and mindfully. This is the entire Buddhism, practicing five graces, loving kindness meditation, and wisdom or mindfulness. These qualities don't belong to any religious person or religion. These qualities belong to the person who is seeking inner peace, happiness, spiritual development. For that, let's try to practice these qualities as much as we can. Okay, dear friends in Dhamma, now you can be happy. You did a very great, meritorious act, offering dana to the Mahasangha. As the result of practicing this generosity, may you be well, happy and peaceful. May all your wishes meet in success. Finally, may all of us attain the supreme bliss of liberation. And also, let's transfer these merits to your beloved departed relative, your father, Butler Vijayavardhana, who passed away last year. May he rejoice with this merit, and also may all our departed relatives also receive this merit, and may they receive blissful life. Finally, may they attain the supreme bliss of liberation, Nibbana. With that intention, let's share this merit, pouring the water to the empty cup, reciting the gatha, idam me nyate nam hotu. Tan wadamin pin anmodan karamu, tan wadena sataram. හොඳයි මාතල විජේවර්ධන පියතුමා සිහිපත් කරලා අපි ගාථාව කියලා පින් අනුමෝදන් කරමු. යදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතවරි මහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේවයිකෝ දින්නම් තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් තේතානං හොඳයි රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයේ හේතුවෙන් නේතා විජේවර්ධන මෑණියන් ඇතුළු මේ පින්කමට සහභාගී වෙච්ච පින්තුන්ගේ ජීවත්වන සියලු අම්මල තාත්තලත් මේ උතුම් කෙනේ ආනිසංසයෙන් නිරොග් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාචිර ලැබත්වා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි ගිහන් මහත්මා මෑණියන් ඇතුළු ඔබ හැම දෙනෙක්ම බොහොමත්ම සතුටටපත් ගන්න අද දින මේ නිවසේ සිදුකරන බලාපොරොත්තු වන පින්කම ගේ පුරාම ස්වාමින් වහන්සේලා වැඩමවාගෙන අටපිරිකර සිසුපිරිකර සහිත මහා දානයක් ඒ සරියුත් මුගලන් ආදී නික්ලේසි මහරහතන් වහන්සේලා වෙනුවෙන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උතුම් පින්කමක් සිදු කරගත්තා කියලා හැම දිනෙක මේක වගේ සතුටට පත් වන්න. ඊළඟ දවසේ ඔබ මේ වගේ පින්කමක් කරන කම්ම මේ ලස්සන පින්කම ගැන හිත හිත සතුට වෙන්න. ආනිසංස හිත හිත අද ශ්‍රවණය කළා වූ ධර්මයේ හිතමින් පංචශීලයේ මෛත්‍රී භාවනාව සතිපට්ඨානය කියන මෙන්න මේ කරුණු තුන පුහුණු කරමින්ම කාලය ගත කරන්න පින්තුනි. මේක අවුරුද්දට සැරයක් හරි මතක් කරගන්න. මාසයකට සැරයක් පුළුවන් නම් වඩාම හොඳයි. සතියකට සැරයක් නම් වඩාම වැඩිය හොඳයි. දිනකට වරක් මේ තුන සීපත් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එක පැයකට වරක් සීපත් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එපමණට දුකෙන් නිදහස් වෙනවා, කරදර අඩු වෙනවා, හිතේ සතුට සැනසීම යහපත සිද්ධ වෙනවා. ඉතින් මේ සියලු කටයුතු සඵල කරගන්නට මේ උතුම් පින්කම ඔබට ආශිර්වාදයක් වේවා. මේ උතුම් පින්කමේ බලයෙන් පින්වත් හැම දෙනාටම මෙලවස්යෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේහි මඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දහා පචායිනෝ රෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං යුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.